නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං අදින්නාදාන වේරමණී සික්ඛාපදං අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං මුසාවාදා වේරමණී සික්ඛාපදං සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං විකාල භෝජනා වේරමණී සික්ඛාපදං නච්ච ගීත වාදිත විසෝක දස්සනා වේරමණී සික්ඛාපදං මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨාන වේරමණී සික්ඛාපදං උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං ජාත රූප රජස පටිංගාන වේරමණී සික්ඛාපදං ඒක නාමකින් සම්බේ සන්තා ආහාරට්ඨිතිකා ද්වේ නාමකින් නාමංච රූපංච තීනි නාමකින් තිස්සෝ වේදනා චත්තාරි නාමකින් චන්තාරි අරිය සංචානි පංච නාමකින් පංචෝපාදානස්කන්ධා ච නාමකින් ච අඤ්ඤන්ති කානි ආයතනානි සත් නාමකින් සන්ත බොඤ්ජංගා අට නාමකින් අරියෝ අට්ඨංගිකෝ මංගෝ නව නාමකින් නව සන්තාවාසා දස නාමකින් දසහංගේහි සමන්නාගතෝ අරහාති වුඤ්චතිති අත්ථේමස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සං නහාරෝ අට්ඨේ අට්ඨිමිඤ්ඤං වක්ඛං හදයන් යකනං කිලෝමකං පිහකං පම්පාසං අන්තං අන්තගුණං උදරියං කරේසං පිත්තං සෙම්මං පොම්බෝලෝහිතං සේදෝ මේදෝ සුවසාකේලෝ සිංහානි කාලසිකා මුන්තං මත්තකේ මත්තලුංගන්ති පටිසංඛායෝනිසෝචීවරං පටිසේවාමි යාවදේවසීතංස පටිගාතාය උන්හස්ස පටිගාතාය දංසමකසවාතාතපසිරිං සපසම්පන්සානං පටිගාතාය යාවදේවහිරිකෝපීන පටිච්ඡාදනත්තං පටිසංඛායෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි නේවදවාය නමදාය නමණ්ඩනාය නවිභූෂණාය යාවදේව ඉමස්ස කායස්ස ටිතියායාපනාය විහිංසෝපරතියා බ්‍රහ්මචරියා නුග්ගහාය ඉති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනං න උප්පාදෙස්සාමි යාත්‍රා ච මේ භවිස්සති අනවඤ්ඤතා ච පාසු විහාරෝ චාති පටිසංඛායෝනිසෝ සේනාසනං පටිසේවාමි යාවදේවසීතංස පටිගාතාය උන්හස්ස පටිගාතාය දංසමකසවාතාතපසිරිං සපසම්පස්සානං පටිගාතාය යාවදේව උතු පරිස්සය විනෝදනං පටිසල්ලානාරාමත්තං පටිසංඛායෝනිසෝ ගිලාන පංචය බේ සංජ පරික්කාරං පටිසේවාමි යාවදේව උප්පන්නානං වෙයියාබාධිකානං වේදනානං පටිගාතාය අම්භ්‍යාපච්ච පරමතායාති එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ සත්‍ර කෝ භගවා බික්ඛෝ ආමන්තේසි බික්ඛවෝති බදන්තේ තිතේ බික්ඛෝ භගවතෝ පච්චස්සෝ සං භගවා ඒතදවෝ දසයිමේ භික්ඛවේ ධම්මා පම්බජිතේන අභින්හන් පච්ච වෙක්ඛිතම්බා කතමේ දස වේවන්නේයම්හි අජ්ජෝපගතෝති පම්බජිතේන අභින්හන් පංච වෙක්ඛිතම්බං පරපටිබන්ධාමේ ජීවිකාසේ පම්බජිතේන අබින්හං පංචවෙංකිතම්බං අඤ්ඤෝමේ ආකම්පෝ කරණීයෝති පම්බජිතේන අබින්හං පංචවෙංකිතම්බං කංචිනකොමේ අත්තා සීලතෝන උපවදතිති පම්බජිතේන අබින්නං පංචවෙංකිතම්බං කංචිනකොමං අනුවිංච විඤ්ඤෝ සම්බ්‍රක්මචාරේ සීලතෝන උපවදංතිති පම්බජිතේන අබින්නං පංචවෙක්ඛිතම්බං සම්බේහි මේ පියේහි මනාපේයි නානාභාවෝ විනාභාවෝති පම්බජිතේන අබින්නං පංචවෙක්ඛිතම්බං කම්මස්සකොම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්ධෝ කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවින්සාමීති පම්බජිතේන අබින්නම් පංචවෙක්ඛිතම්බං කතං බෝතස්ස මේ රත්තිං දිවා වේති පතන්ති තේ පම්බජිතේන අබින්නම් පංචවෙක්ඛිතම්බං කච්චිනකෝහං සුඤ්ඤාගාරේ අබිරමාමි තේ පම්බජිතේන අබින්හං පංචවෙක්ඛිතම්බං අත්තිනකෝ මේ උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂෝ අධිගතෝ සෝහං පච්චිමේ කාලේ සම්බ්‍රහ්මචාරේහි පුට්ටෝන මංකු භවින්සාමීති පම්බජිතේන අබින්හං පංචවෙක්ඛිතම්බං ඉමේ කෝ භික්ඛවේ දස ධම්මා පම්බජිතේන අබින්හං පංචවෙක්ඛිතම්බාති ඉදම වෝච භගවා අන්තමනාතේ භික්ඛු භගවතෝ භාසිතං අබිනන්දුන්ති එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා අබික්කන්තය රත්තියා අබික්කන්ත වන්නා කේවල කම්පං 제තවනං ඕභාසෙත්වා යේන භගවාතේන උපසංකමේ උපසංකමෙන්්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං තාකෝසා දේවතා භගවන්තං ගාතාය අඤ්ඤවාසී බහෝ දේවා මනුස්සාච මංගලානි අචින්තයුං ආකංකමානා සුත්තානං බ්‍රෝහි මංගල මුන්තමං අසේවනාච බාලානම් පණ්ඩිතානං ච සේවනා පෝජාච පෝජනීයානම් ඒතං මංගල මුන්තමං පතිරූප දේශවාසෝච පුම්වේච කත පුඤ්ඤතා අත්ථ සම්මා පනිදිච ඒතං මංගල මුන්තමං බාහු සංචංච සෙම්පංච විනයෝච සුසෙක්කිතෝන් සුභාසිතාච යාවාචා ඒතම් මංගල මුන්තමං මාතාපිතෝ උපට්ඨානම් පුත්තදාරස්ස සංඝහෝන් අනාකුලාච කම්මන්තාය ඒතම් මංගල මුන්තමං දානංච ධම්මචරියාච ඥාතකානංච සංඝහෝ අනවඤ්ඤානි කම්මානි ඒතං මංගල මුන්තමං ආරති විරති පාපා මඤ්ඤපානාච සංයමෝ අප්පමාදෝච ධම්මේසු ඒතං මංගල මුන්තමං ගාරවෝච නිවාතෝච සන්තුට්ඨේච කතං යුතා කාලේන ධම්ම සවනං ඒතං මංගල මුන්තමං කන්තේච සෝවචස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකංචා ඒතං මංගල මුන්තමං තපෝච බ්‍රහ්මචරියංච අරිය සංචාන දස්සනං නිබ්බාන සංචිකිරියාච ඒතං මංගල මුන්තමං පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති අසෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං ඒතාදිසානි කන්වාන සම්බත්තමපරාජිතා සම්බත්ත සොන්තිං ගංචන්ති තන්තේ සම්මංගල මුන්තමන්ති යානේද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ සම්දේව භූතා සුමනා භවන්තු අතෝපි සංකච්ච සුනන්තු භාසිතං තස්මාහි භූතානි සාමේත සම්බේ මෙත්තං කරෝත මානුෂ්‍යාපජාය දිවාචරන්තෝ ච හරන්ති යේ බලින් තස්මාහි නේ රක්ඛත අම්පමන්තා යං කිංචි වින්තං ඉදවාහුරං වා සංගේසු රතනං පනීතං නනෝ සමන්නත්තේ තථාගතේන ඉදම් පිබුන්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු ඛයං විරාගං අමතං පනීදං යදඤ්ඤගා සංඛේ මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම් පි ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යම් බුද්ද සෙන්ටෝ පරිවන්න ඒසුචින් සමාධිමානං තරිකඤ්ඤ මාහෝ සමාධිනාතේන සමෝන විඤ්ඤති ඉදම් පි ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ පුංගලා අට්ඨ සතම් ප්‍රසන්තා චන්තාරියේ තානි යුගානි හොන්ති තේ දක්ඛිනෙය්‍යා සුගතංස සාවකා ඒතේ සුදින්නානි මහප්පලානි ඉදං පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ සුප්පයුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම සාසනං හි තේ පන්ති පන්තා අමතං විගෛහ ලන්දා මුදා නිබ්බුතිං බුඤ්ජමානා ඉදං පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යතින්ද කීලෝ පටවින් සිතෝ සියා චතුන් දිවාතේ බියසංතං පියෝ තතෝපමන් සම්පුරිසං වදාමි යෝ අරිය සංචානි අවෙච්ච පංසති ඉදම් පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ අරිය සංචානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපි තේ හොන්ති බුසම්පමත්තා නතේ භවන්නට්ට මන්නාදියන්ති ඉදං පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු සහවස්ස දංසන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති සක්කාය ආය දෙට්ටේ විචිකිංචේ තංච සීලම්බ සංවාපි අදන්තේ කිංචි චතෝහ පායේහි ච විම්පමුන්තෝ ච චාබිඨානානි අබම්බෝ කාතුං ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබම්බෝ සෝ සංස පටිච්චාදං අබම්බතා දිට්ට පදංස වුන්තා ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු වනම්ප ගුම්බේ යතා පුම්පිතංගේ ගිම්හානමාසේ පටමස්මින් ගිම්හේ තතෝපමන් ධම්ම වරං අදේසයි නිම්බාන ගාමින් පරමං හිතාය ඉදම්පි බුන්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුන්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු කේනං පුරාණං නවන්නත්ථි සම්භවං විරත්ථ චින්තා ආයතිකේ භවස්මින් තේ කේන බීජා අවිරුල් හිංජං නිම්බන්ති ධීරායතායම් පදීපෝ ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තරික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවන්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවන්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවන්ති හෝතු කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච සක්කෝ වුජෝච සෝජෝච සුවචෝ චංස මුදු අනතිමානී සන්තුන් සකෝච සුබරෝච අප්පකින්චෝච සල්ලහුක වුන්ති සන්තේන්ද්‍රයෝච නිපකෝච අම්පගම්බෝ කුලේසු අනනුකින්දෝ නච ගුන්දං සමාචරේ කිංචියේන විඤ්ඤෝ පරේ උපවදෙයං සොකිනෝ වාකේමිනෝ හොන්තු සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා යේ කේචිපාන භූතන්තේ තසාවාතාවරාවා අනවසේසා දීගාවායේ මහන්තාවා මජ්ජිමාරංසකානුකතෝලා දිට්ඨාවායේව අන්දිට්ඨායේ ච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා නකරෝ පරන්නේ කුම්බේත නාති මඤ්ඤේත කන්ත චිනං කංචේ ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛම් මිච්ඡය මාතායතානියම් පුන්තං ආයුසා ඒක පුන්ත මනුරක්කේ ඒවම්පි සම්බභූතේසු මානසං භාවයේ අපරිමාණං මෙන්තංච සම්බලෝකස්මින් මානසං භාවයේ අපරිමාණං උන්දං අදෝච තිරියංච අසම්බාදං අවේරං අසපන්තං තිට්ඨං කරං නිසින්නෝ වා සයානෝ යාව තංස විගත මින්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්ම මේතං විහාරං නිදමාහෝ දිට්ඨෙන්ච අනුපගම්ම සීල වා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍යගේ ධං නහි ජාතු ගම්බසෙය්‍යං පුනරේතේති එවං මේසු තං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකංස ආරාමේ තේන කෝපන සමයේන සාවත්තියං අඤ්ඤතරෝ භික්ඛු අහිනා දට්ඨෝ කාලකතෝ හෝති අතකෝ සම්බහුලා භික්ඛෝ යේන භගවතේනුපසංකමින්සෝ උපසංකමින්ත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදින්සෝ ඒකමන්තං නිසින්නාකෝතේ භික්ඛෝ භගවන්තං ඒතදවෝච්චුන් ඉදවන්තේ සාවත්තියං අඤ්ඤතරෝ භික්ඛෝ අහිනා දට්ඨෝ කාලකතෝති නහනෝන සෝ භික්ඛවේ භික්ඛෝ චන්තාරි අහිරාජ කුලානි මෙත්තේන චෙන්තේන පරේ සචේහි සෝ භික්ඛවේ භික්ඛෝ චන්තාරි අහිරාජ කුලානි මෙත්තේන චෙන්තේන පරේය නහි සෝ භික්ඛවේ භික්ඛෝ අහිනා දට්ඨෝ කාලං කරේය කතමානි චන්තාරි අහිරාජ කුලානි විරෝපක්ඛං අහිරාජ කුලං ඒරාපතං අහිරාජ කුලං චන්ද්‍යාපුන්තං අහිරාජ කුලං කණ්හා ගෝතමකං අහිරාජ කුලං නහනෝන සෝ භික්ඛවේ භික්ඛෝ ඉමානි චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චින්තේන පරේ සචේහි සෝ භික්ඛවේ භික්ඛෝ ඉමානි චන්තාරි අහිරාජ කුලානි මෙත්තේන චින්තේන පරේය නහි සෝ භික්ඛවේ භික්ඛෝ අහිනා දට්ඨෝ කාලං කරේය අනුජානාමි භික්ඛවේ භික්ඛෝ ඉමානි චන්තාරි අහිරාජ කුලානි මෙන්තේන චින්තේන පරිතුං අත්ථ ගුන්තියා අත්ථ රක්ඛාය අන්ත පරින්තායාති ඉදම වෝච භගවා ඉදං වත්වා සුගතෝ අතාපරං ඒතද වෝච සන්තා විරෝපක්කේහි මේ මෙත්තං මෙන්තං ඒරාපතේහි මේ චම්ද්‍යාපුන්තේහි මේ මෙන්තං මෙත්තං කන්නා ගෝතමකේහි ච අපාදකේහි මේ මෙත්තං මෙත්තං දෙපාදකේහි මේ චතුම් පදේහි මේ මෙත්තං මෙත්තං බහුම් පදේහි මේ මාමං අපාදකෝ හිංසේ මාමං හිංසේ දෙපාදකෝ මාමං චතුම් පදෝ හිංසේ මාමං හිංසේ බහුම් පදෝ සම්බේ සන්තා සම්බේ පානා සම්බේ භූතා ච කේවලා සම්බේ භද්‍රානි පස්සන්තෝ මා කංචි පාපමාගමා අප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ පමානවන්තානි සිරින්සපානි අහෙවිච්චිකා සතපදේ උන්නානාබේ සරභෝමෝසිකා කතාමේ රක්ඛා කතාමේ පරිත්තා පටික්ඛමන්තු භූතානි සෝහං නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානන්ති එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ තත්‍ර කෝ භගවා බික්ඛෝ ආමන්තේ බික්ඛවෝති බදන්තේ තිතේ බික්ඛෝ භගවතෝ පංචං සෝසුං භගවායේ තදවෝච මෙන්තාය බික්ඛවේ චේතෝ විමුන්තියා ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වද්දු කතාය අනුෂ්ඨිතාය පරිචිතාය සුසමාරන්දාය ඒකාදසානි සංසාපාටිකංකා කතමේ ඒකාදස සුඛං සුපති සුඛං පටිභුඤ්ජති න පාපකං සුපිනං පස්සති මනුස්සානං පියෝ හෝති අමනුස්සානං පියෝ හෝති දේවතා රක්ඛන්ති නාස අග්ගේවා විසංවා සත්තං වා කමති තුවටං චින්තං සමාදියති මුඛවන්නෝ විපස්සීදති අසම්මෝලෝකාලංකරෝති උත්තරින් අප්පටි විඤ්ඤන්තෝ බ්‍රහ්මලෝකෝපගෝති මෙත්තාය බික්ඛවේ චේතෝ විමුක්තියා ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය අනුෂ්ඨිතාය පරිචිතාය සුසමාරන්දාය ඉමේ ඒකාදසානි සංසාපාටිකං කාති ඉදම වෝච භගවා අත්තමනාතේ බික්ඛෝ භගවතෝ භාසිතං අභිනන්දුන්ති පහෝත බංකෝ භවති විප්පවුන්තෝ සකාගරා බහූනං උපජීවන්තේ යෝ මින්තානං න දෝභති යං යං ජනපදං යාති නිගමේ රාජධානියෝ සම්බත්ත පූජිතෝ හෝති යෝ මින්තානං න දෝභති නාස්ස චෝරාපස හන්තේ නාති මඤ්ඤේති කත්තියෝ සම්බේ අමින්තේ තරති යෝ මින්තානං න දෝභති අක්කුන්දෝ සගරං ඒති සභාය පටිනං දිතෝ ඥාතීනං උන්තමෝ හෝති යෝ මිත්තානං න දෝභති සංකන්්වා සංකතෝ හෝති ගරුහෝති සගාරවෝන් වන්නකින්තෙබතෝ හෝති යෝමින්තානන්න දූබති පූජකෝලබතේ පූජං වන්දකෝ පටිවන්දනං යසෝකින්තිංච පම්පෝති යෝමිත්තානන්න දූබති අංගියතා පංජලති දේවතාව විරෝචති සිරියා අජහිතෝ හෝති යෝමිත්තානං නදූබති ගාවෝ තස්ස පජායන්ති කෙන්තේ උන්තං විරෝහති පුන්තානං පලමස්නාති යෝමින්තානං නදූබති දරිතෝ පම්බතාතෝ වාරු රුක්ඛාතෝ පතිතෝ නරෝ චුතෝ පතිට්ඨං ලබති යෝමින්තානං නදූබති විරුල්හමූල සන්තානං නිග්‍රෝධමිව මාලුතෝ අමිත්තානප්පසහන්ති යෝමින්තානං නදූබති උදේතයං චක්කුමායේක රාජා හරිස්සවන්නෝ පටවිම්පභාසෝ තං තං නමස්සාමි හරිස්සවන්නං පටවිම්පභාසං තයංජ ගුන්තා විහෙරේ මුදිවසං යේ බ්‍රාහ්මනා වේදගෝ සම්බධම්මේ තේ මේ නමෝ තේ ච මං පාලයන්තු නමස්සු බුද්ධානං නමස්සු බෝධියා නමෝ විමුත්තානං නමෝ විමුන්තියා ඉමං සෝ පරින්තං කද්වා මෝරෝ චරති ඒසනා අපේතයං චක්කුමායේක රාජා හරිස්සවන්නෝ පටවිම්පභාසෝ තං තං නමස්සාමි හරිස්සවන්නං පටවිම්පභාසං තයංජ ගුන්තා විහෙරේ මුරත්තිං යේ බ්‍රාහ්මනා වේදගෝ සම්බධම්මේ තේ මේ නමෝ තේ ච මං පාලයන්තු නමස්සු බුද්ධානං නමස්සු බෝධියා නමෝ විමුන්තානං නමෝ විමුන්තියා ඉමං සෝ පරින්තං කන්ත්වා මෝරෝ වාසම කම්පයිති එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකංස ආරාමේ තේන කෝපන සමයේන චන්දිමා දේවපුන්තෝ රාහුනා අසුරින්දේන ගහිතෝ හෝති අතකෝ චන්දිමා දේවපුන්තෝ භගවන්තං අනුස්සරමානෝ තායං බේලායං ඉමං ගාතං අභාසි නමෝ තේ බුද්ධ වේරත්තෝ විම්පමුන්තෝ සි සම්බදේ සම්බාද පටිපන්නෝස්මි තස්ස මේ සරණං භවති අතකෝ භගවා චන්දිමන් දේවපුත්තං ආරම්භ රාහුන් අසුරින්දං ගාතාය අඤ්ඤ භාසි තථාගතං අරහන්තං චන්දිමා සරණං ගතෝ රාහු චන්දං පමුඤ්ඤං සෝ බුද්ධා ලෝකානුකම්පකාති අතකෝ රාහු අසුරින්දෝ චන්දිමං දේවපුත්තං මුඤ්ඤෙන්වා තරමාන රූපෝ යේන වේ ප්‍රචින්ති අසුරින්දෝ තේනුපසංකමි උපසංකමිත්වා සංවිංගෝලෝමහට්ඨජාතෝ ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං තිතං පෝරාහුන්නසුරින්දං වේසචින්තිය සුරින්දෝ ගාථාය අංජවාසි කින්නු සන්තරමානෝ වේරාහුචන්දං පමුච්චසි සංවිංගරූපෝ ආගම්ම කින්නු බේතෝව තිට්ඨසීති සත්තදාමේ ඵලේ මුන්දා ජීවන්තෝන සුඛං ලබේ බුන්දගාථා බිගේතෝන් හි නොචේ මුංචෙය සන්දිමන්ති එවං මේ සොතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පින්දිකංස ආරාමේ තේන කෝපන සමයේන සුරියෝ දේව පුන්තෝ රාහුනා අසුරින්දේන ගහිතෝ හෝති අතකෝ සුරියෝ දේව පුන්තෝ භගවන්තං අනුස්සරමානෝ තායං වේලායං ඉමං ගාතං අභාසි නමෝ තේ බුද්ද වීරතෝ විම්පමුන්තෝ සි සම්බදී සම්බාද පටිපන්නෝස්මි තස්සමේ සරණං භවාති අතකෝ භගවා සුරියං දේව පුත්තං ආරම්භරාහුන්න සුරින්දං ගාථාහි අජ්ජභාසි තථාගතං අරහන්තං සුරියෝ සරණං ගතෝ රාහු සුරියං පමුංචං සෝ බුද්ධා ලෝකානුකම්පකාති යෝ අන්ධකාරේ තමසේ පබංකරෝ වේරෝචනෝ මණ්ඩලී උග්ගතේජෝ මාරාහු ගිලේ චරං අන්තලෙක්කේ පජං මම රාහු පමුංච සුරියන්ති අතකෝ රාහු අසුරින්දෝ සුරියන් දේව පුත්තං මුංචෙන්ත්වා තරමාන රූපෝ යේන වේපචින්ති අසුරින්දෝ තේනුපසංකමේ උපසංකමෙන්ත්වා සංවිංගෝ ලෝමහට්ඨජාතෝ ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං තිතං කෝරාහුන්නසුරින්දං වේපචින්තිය සුරින්දෝ ගාථාය අජ්ජභාසි කින්නු සන්තරමානෝ රාහු සුරියං පමුංචසි සංවිංගරූපෝ ආගම්ම කින්නු බේතෝව තිට්ඨසීති සත්තදාමේ ඵලේ මුන්දා ජීවන්තෝන සුඛං ලබේ බුද්ධගාථා බිගේතෝම් හි නොචේ මුංචෙය සුරියන්ති එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පින්දිකංස ආරාමේ තත්‍ර කෝ භගවා බික්ඛෝ ආමන්තේසි බික්ඛවෝති බදන්තේ තිතේ බික්ඛෝ භගවතෝ පංචං සෝසුං භගවා ඒතද වෝච බෝත කුම්බං බික්ඛවේ දේවාසුර සංඝාමෝ සමෝ පම්බුල්හෝ අහෝසි අතකෝ බික්ඛවේ සංඝෝ දේවානමින්දෝ දේවේ තාවතිං ආමන්තේසි සචේ මාරිසා දේවානං සංගාමගතානං උප්පංජෙය භයං වාච සම්බිතන්තන් වා ලෝමහංසෝ වා මමේව තස්මින් සමයේ දජග්ගං උල්ලෝකේයාත මමං හිවෝ දජග්ගං උල්ලෝකයතං යං භවින්සති භයං වා සම්බිතන්තං වා ලෝමහංසෝ වා සෝපහිස්සති නොචේ මේ දජග්ගං උල්ලෝකේයාත අත පජාපතිස්ස දේවරාජස්ස දජංගං උල්ලෝකේයාත පජාපතිස්ස හිවෝ දේවරාජස්ස දජංගං උල්ලෝකයතං යං භවින්සති භයං වා චම්බිතන්තං වා ලෝමහංසෝ වා සෝපහිස්සති නොචේ පජාපතිස්ස දේවරාජස්ස දජංගං උල්ලෝකේයාත අතවරුණස්ස දේවරාජස්ස දජංගං උල්ලෝකේයාත වරුණස්ස හිවෝ දේවරාජස්ස දජංගං උල්ලෝකයතං යං භවින්සති භයං වා චම්බිතන්තං වා ලෝමහංසෝ වා සෝපහිස්සති නොචේ වරුණස්ස දේවරාජස්ස දජංගං උල්ලෝකේයාත අත ඊසානස්ස දේවරාජස්ස දජංගං උල්ලෝකේයාත ඊසානස්ස හිවෝ දේවරාජස්ස දජංගං උල්ලෝකයතං යං භවින්සති භයං වා චම්බිතන්තං වා ලෝමහංසෝ වා සෝපහිස්සති තං කෝපන භික්ඛවේ සංඛංස වා දේවානමින්දස්ස දජංගං උල්ලෝකයතං වරුණස්ස වා දේව රාජස්ස දජංගං උල්ලෝකයතං ඊසානස්ස වා දේව රාජස්ස දජංගං උල්ලෝකයතං යං භවින්සති භයං වා චම්බිතන්තං වා ලෝමහංසෝ වා සෝපහීයේතාපිනෝපි පහීයේත තං කිංස හේතු සංකෝ භික්ඛවේ දේවානමින්දෝ අවේතරාගෝ අවේතදෝසෝ අවේතමෝහෝ බීරුංජං බියුත්‍රාසි ඵලායිති අහං ච කෝ භික්ඛවේ ඒවං වදාමි සචේතුම්මාකං භික්ඛවේ අරඤ්ඤගතානං වා රුක්ඛමූලගතානං වා සුඤ්ඤාගාරගතානං වා උප්පඤ්ඤේය භයං වා චම්බිතන්තං වා ලෝමහංසෝ වා මමේව තස්මින් සමයේ අනුස්සරේයාත ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති මමං හිවෝ භික්ඛවේ අනුස්සරතං යං භවින්සති භයං වා චම්බිතන්තං වා ලෝමහංසෝ වා සෝපහිස්සති නොචේ මං අනුස්සරේයාත අත ධම්මං අනුස්සරේයාත ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පංසිකෝ ඕපනයිකෝ පංචන්තං වේදි ධම්මෝ විඤ්ඤෝහිතේ ධම්මං හිවෝ භික්ඛවේ අනුස්සරතං යං භවිස්සති භයං වාචං විතත්තං වා ලෝමහංසෝ වාසෝ පහීස්සති නොචේ ධම්මං අනුස්සරේයාත අත සංඝං අනුස්සරේයාත සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලං ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකං සාති සංඝං හිවෝ භික්ඛවේ අනුස්සරතං යං භවිංසති භයං වාචං විතත්තං වා ලෝමහංසෝ වාසෝ පහීස්සති තං කිංස හේතු තථාගතෝ භික්ඛවේ අරහං සම්මහ සම්බුද්ධෝ වේතරාගෝ වේතදෝසෝ වේතමෝහෝ අවේරු අච්ඡම්බි අනුත්‍රාසි අපලායේති ඉදම වෝච භගවා ඉදං වත්වා සුගතෝ අතාපරං ඒතද වෝච සන්තා අරඤ්ඤේ රොක්ක මෝලේව සොඤ්ඤාගාරේව භික්ඛවෝ අනුස්සරේත සම්බුද්ධං භයං තුම්හාකනෝසියා නොචේ බුද්ධං සරේයාත ලෝකජෙට්ඨං නරාසභං අත ධම්මං සරේයාත නීයානිකං සුදේශිතං නොචේ ධම්මං සරේයාත නීයානිකං සුදේශිතං අත ධම්මං සරේයාත පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං ඒවං බුද්ධං සරන්තාරං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වාචං විතත්තං ලෝමහංසෝ නහෙස්සති ස්ථී